ඔබතුමත් ඔබතුමාගේ බිරිඳත් වීදියේ සංචාරය කරනවා බලන්න බොහෝ දෙනා මනාපව සිටිනවා. බමුණ ඉතින් බමුණු මාන්නේ අගේ අගේ පුත්‍රය කියලා. මේ වීදියේම සොලොස්කලයක් රාපවලා සැඩ ඇතෙක් වීදියක බැඳලා තිබ්බා. ස්වර්ණ තිලකා එන්නකොටම අත්තරේන පාරේ එනකොටම අත්තරියා ඇතා දූවිලි නංවගෙන ඇවිල්ලා ස්වර්ණ තිලකා ළඟට ඇවිල්ලා ඇතා බමුණට හපා ඇතාටත් පිස්සු වැදුනා. ඇතා හොඳ වැල දාලා ඇ වැළඳගෙන පිටේ තියාගත්තා. ඇතත් මේ ගැහණේ ඔලුවේ තියාගත්තා. ප්‍රාර්ථනාවල මේ සද්ධර්ම ලංකාරි තියෙන්නේ පතන් එපා හීන දේවල් කියලා. ඊළඟ සාය වෙනම මෙහිුමක් දියත් කළා. ඇතාගේ පිටින් ස්වර්ණ තිලකා බස්වා ගන්න. එදා රාත්‍රියේම කුමාරවරු කතා වෙලා මාලිගාවට පැනලා ස්වර්ණ තිලකා පිටි වලට කපලා දෙමු. මහා විනාශයක් ඇති වුණාද? ඇෂ් මල ශෝකෙන් බ්‍රාහ්මණයාද මිය ගියා. ප්‍රාර්ථනාව කරස් වෙච්ච හැටි දැක්කද? පතන් දෙපා. සමහර අය රූපේ කටහඬයි පතනවා. රූපේ කටහඬයි නිසාම විනාශ වෙනවා. ඉංගි බිංගි දඟරවලට කට්ටිය පතනවා. දැන් ඔය එක එක සුපර් ස්ටාර්වල චූටි ළමයි කෙල්ලෝ කොල්ලෝ නටනවා ආසාවට. අනිත් අයත් අහිතේ ඒ ප්‍රාර්ථනාව වඩනවා. අනේ මටත් මෙහෙම විදුලියක්සේ රූ රැසේ අඳිනා ලෙසේ අත් දෙල දිදී විදුලිය පබා වගේ නටන්න ලැබේවා කියලා. එතකොට උපනෝපන් ජීවිතේ නළඟනක්. කොල්ලෙක් වෙලා ඉපදුනත් එයාට සිටු කුලයක ඉපදුනත් රජ කුලයේ ඉපදුනත් නටන්නම තමයි හිත යන්නේ. එතනින් එහාට හිත වැඩ කරන්නේ. ප්‍රාර්ථනා ප්‍රාර්ථනා. ඒ නිසා පින්වත්නි මේ විදිහට ජීවිතයේ ප්‍රාර්ථනාවලින් යද්දී මනුස්සයාට බාධා කරන හැටි. ඒ නිසා මෝඩකම්වලට සංසාරේ තම තමන්ගේ විච්ච මෝඩකම්වලට දැන් මොකද කරන්නේ? දැන් ඊනඟ උත්තරයකුත් දෙපැයි. දැන් කොච්චර උදාහරණ වලින් කිව්වත් දැන් තමන්න මතක් වෙනවා. දැන් මමත් ඔහොම කළා තියෙනවනේ, මමත් ඔහොම කළා තියෙනවනේ කියලා. දැන් උත්තරයක් බලමු මේකට. ඒ තමයි පින්වත්නි, ඒකටත් මම වෙච්ච සිදුවීම් කියන්න. මේ ප්‍රශ්නේ ජයගන්න, ඒ කියන්නේ මේ මෝඩ ප්‍රාර්ථනාවල තියෙන භයානකකම ධර්මයේ අහද්දි දැන් හිතෙනවනේ අපිට. දැන් වැඩි ඕනේ මේ නෝන වැදින බෝසත් කතා 44 වෙනි පොතේ තියෙනවා. ලස්සන ජාතක කතාවක් ගත පඬිත ජාතකය කියලා. රජ කෙනෙක් මල්ලවපොරකාරයෙක් මරද්දී මල්ලවපොරකාරයා වෛරයක් ඇති කර ගත්තා. උපනූපන් ජාතිය මං ඔබව මරනවා කියලා. ඇත්තට මේ මල්ලවපොරකාරයා යක්ෂයෙක් වෙලා ඉපදිලා අර මුළු පවුලම විනාශ කරනවා. ඔක් ගත පඬිත ජාතකයේ තියෙනවා 44 වෙනි පොතේ. ඒ වගේ සමහර අය වෛරයට කියන්නේ මම මැරුණත් උඹ උඹ ඉන්න තැනට එනවා, මම මැරුණත් එනවා, ණයෙක් වෙලා එනවා, මම පලි ගන්නවා. මේ වගේ වත්තිසිම් භයානකයි. කවුරු හරි ඒ වගේ දේවල් ඔබට කියලා තියෙනවා නම් මම ඔබෙන් පලි ගන්නවා උපනූපන් ජීවිතයේ කියලා. තව කතාවක් තියෙනවා මේ මතක් වුණා මට. මේ ප්‍රාර්ථනාවල තියෙන භයානකකම මම ඊට කලිනුත් ওই විස්තරي කියලා ඇති. ඉස්කෝලේ යන කාලේ ළමයි ටික වට වෙලා කෙල්ලෙකුට විහිළු කරනවා. ඊට පස්සේ මේ කෙල්ල ගොඩාක් එකෙන් පීඩා විඳ විඳ හිටියේ. එතකොට එක කොල්ලේ නිතර විහිළු කරනවා. මේ කෙල්ලට හොඳටම තරහ ගියා. තරහ ගිහිල්ලා කිව්වා මං ඔබට සාප කරනවා, මං සාප කරනවා, මං සාප කරනවා තොට ඉපදෙන දරුවෝ විරූපී වේවා කියලා සාප කළා. ගොඩාක් සාප කළා. ඊට පස්සේ ඔන්න මේ ගෑන් ළමයි ඉගෙනගෙන කියාගෙන හිටිය පස්සේ කාලෙක යෝජනාවකින් විවාහ වුණා. විවාහ වුණේ අර කොල්ලත් එක්කමයි.

විමුක්තියක් හොයන දවසක් එනවා. කාමයෙන් නිදහස් වෙන දවසක් හොයන දවසක් එනවා. එදාට ඔබ ස්ත්‍රීන් පැතීම, කාමයෙන් පැතීම ඔබට හරස් වෙනවා. අද ඉඳලා හිතට අදිස්ථානයක් ගන්න, මම කාමයෙන් පතන්නේ නෑ කියලා. කාමයේ ලැබේවි ඔබට ගොඩාක්. කාම ලෝකේ කාමයේ නොලැබී වෙන මොනවා ලැබෙන්නද? ෆෝන් එක නැමැති එකම දෙයෙන් කාමයේ ලැබේවි. කාම ලෝකේ කාමයේ නොලැබී වෙන මොනවා ලැබෙන්නද? ඒක පතන්න එපා. නෙක්ඛම්මේ පතන්න, උදුන් දේවල් පතන්න, සත්පුරුෂ ඇසුර පතන්න, විමුක්තිය පතන්න, නිදහස පතන්න. එතකොට ඔබට බුදු කෙනෙක් ළඟ ධර්මය අහමින් හිත ගොඩාක් සද්ධාවට පත්වෙවි. මේ කරන ප්‍රාර්ථනා සියලු ප්‍රාර්ථනා අතර බැබලී බැබලී බැබලී තියෙවි. එනිසා මෝඩ ප්‍රාර්ථනාවලින් නිදහස් වේවා. සසර දුකෙන් නිදහස් වෙන උතුම් ප්‍රාර්ථනාවම ඔබගේ සිතේ පිහිටාවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාට සසර දුකින් නිදහස් වෙන්න මේ පින් හේතු වාසනාම වේවා.